ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි. සදහවත් වාසනාවන්ත පින්තුනි, සුජාතා ගුණතිලක මෑණියන්, ආදරණීය දුව පුතුන් කවුරුත් ඒක රාජ්‍ය අරගෙන අද දින ඉතාම වැදගත් කෘතවේදී පින්කමක් සිදු කරලා නිවාඩුපත් වෙච්ච අවස්ථාව. ඉතින් අපේ හඳුරන් වහන්සේලා සිහිපත් කර විදියට ශ්‍රී ලංකා මාතාවට අමිල සේවාවක් කරපු හිටපු යුද හමුදාපති ජෙනරාල් සිරිල් රණතුංග මහත්මයා වෙනුවෙන් එතුමා බියෝ වෙලා දවස් හතරක් වගේ ගත වෙන මේ අවස්ථාවේදී එතුමා වෙනුවෙන් මතක වස්ත්‍ර පූජාවක් සිදු කරලා සංඝ සතු දානමය පින්කමක් සිදු කරලා ඒ ජනිත කරගත් ආ වූ පුණ්‍ය ඵලය එතුමාට අනුමෝදන් කරවීමටයි බලාපොරොත්තු වන්නේ. ඉතින් මම හිතන්නේ ගාමිණී මහත්මයාට, ආදරණීය සහෝදර සහෝදරයන්ට ඒ තමන්ගේ ආදරණීය බාප්පා ගැන ලොකු අභිමානයක්, ලොකු සතුටක් ඇති වෙනවා. මුළු රටේම ඉමහත් කීර්තියක් දිනාගෙන මම හිතන්නේ අපට හුඟක් මතකයි. අපි ගුඩාම කාලේ නිතරම ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් මේ සිරිල් රණතුංග කියන නාමයෙන් නිතර ප්‍රචාරය වුණා. ශ්‍රී ලංකා හදවත්වල මහා දැවැන්ත චරිතයක් විදිහට සුවිශාල කාර්යභාරයක් ශ්‍රී ලංකා වෙනුවෙන් එතුමා කළා. හමුදා නිලධාරියක වශයෙන් සේවයට බැඳිලා හමුදා යන්න පුළුවන් ඉහළම මට්ටමට ගිහිල්ලා හමුදාපති තනතුර දරලා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධුරයට පත් වෙලා ඒ වගේම රටවල් කීපයක මහකොමසාරිස් පදවිය දරලා ඒ වගේම ආරක්ෂක විද්‍යාපීඨයේ ප්‍රධානී වශයෙන් ආදී නිලතල රැසක් දරලා එතුමා සම්පූර්ණ ජීවිත කාලය ගත කරලා අවුරුදු 91ක් වැනි මේ කාලේ හැටියට ජීවත් වෙන කුලම් උපරිමේ ජීවත් වෙලා එතුමා ජීවිතයෙන් සමගත් අවස්ථාවෙහි ශ්‍රී ලංකාවෙන් බොහෝ දුර බැහැර හිටියත් ඔබ ඒ තමන්ගේ ආදරණීය ඥාතිවරයාට ආදරණීය බාප්පා වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම ඥාති යුතුකම ඉතාම ලස්සනට මේ සිදු කරන්නේ. මම හිතන්නේ මේ දිනවල ශ්‍රී ලංකාවේදීවත් මෙච්චර ලස්සන පින්කමක් කරන්න ලැබෙන්නේ නැහැ නේද? ඉතින් ඒ වුණත් ඔබ හුඟක් වාසනාවන්තයි. බොහෝ දුර බැහැර රටක හිටියත් ඒ ආදරණීය බාප්පා වෙනුවෙන් ඉතාම ලස්සන පින්කමක් ඔබට මේ කරන්න ලැබුණා කියලා. මම හිතන්නේ මේ කොවිඩ් රෝගය නොතිබුණා නම් ලංකාවේ පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කරන්න තිබිච්ච ආදාහනයක්. ඉතින් කෙසේ වෙතත් මේ ලෝක ධර්මයන්ට අපට මුහුණ පාන්න සිදු වෙනවා. ඉතින් ඒ වුණත් ඔබ ආදරණීය ඥාතිවරුන් හැටියට ඒ යුතුකම මැනවින් සිදු කළා කියලා මුවක්ම සතුටට පත්වන්නේ. අද දින ඔබේ දෑතින් මේ සංඝ සතු දානමය පින්කම අටපිරිකර මතක වස්ත්‍ර ඇතුළු ආහාර පාන ඇතුළු මේ සියලු පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහා සංඝරත්නයෙන් පූජා කිරීමෙන් ජනිත කරගත්තා වූ මේ උතුම් කුසලයත්, ඒ වගේම මේ විහාරස්ථානයේ පූජා කරමින් ඔබ ජනිත කරගත්තා වූ මේ ඉහළම කුසලයත් ඔබ අප හැම දෙනාගේම ජීවිත කාලවල සිදු කරගත් සියලුම පින්කමලානි සංසයනොත් අනුමෝදන්ව ඒ ජෙනරාල් සිරිල් රණතුංග මහත්මයා මේ පින් අනුමෝදන්ව සුවපත් වේවා. එතුමාගේ සසර ජීවිත සුවපත් කරගෙන අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා පුණ්‍ය ආනුමෝදනා කරමු. වෙනබල් මෙම්බර්ස් ඔෆ් ද මහා සංඝ, ෆ්‍රෙන්ඩ්ස් ඉන් ධම්ම, මිසෙස් සුජාතා ගුණතිලක ඇන්ඩ් චිල්ඩ්‍රන්, ඔල් ඔෆ් යූ ගැදර්ඩ් හියර් ෆෝර් ඒ ස්පෙෂල් මෙරිටෝරියස් ඇක්ට් ඔෆරින් දාන ටු ද මහා සංඝ ඇන්ඩ් යූ හෝප් ටු transfer the merits to your beloved departed relative General Cyril Ranatunga. He is one of the great sons of Sri Lanka and he served Sri Lanka for many years and also he did his great duty for the nation. When someone passed away, we have no any physical connection. We can do only thin, acquiring positive thoughts in our mind, developing our spirituality, transferring merits. This is the only thing that we can do for the departed relatives. That is the thing that you are doing here. Here we are practicing three meritorious deeds, dana, or generosity, or practicing charity, and also practicing virtue or sila, and practicing meditation. These are the three meritorious deeds that we can practice to purify our mind. Whatever we do in the name of Buddhism, we do everything for the purification of mind. When our mind is pure, it means we are so happy. We do everything in the name of happiness. Even though we do a lot of things for happiness, if our mind is polluted with negative thoughts, everything that we earned is useless. That is why Buddhism always emphasizes the importance of practicing good deeds and purifying one's mind. We should understand the negative thoughts that disturb our peace of mind. There are three unwholesome mental states that disturb our peace of mind. They are greed, anger, and delusion. By practicing dana or generosity, we purify our mind from greed or attachment. And also by practicing loving kindness meditation, metta bhavana, we purify our mind from anger or ill will. Anger is one of the main reasons that disturb our peace of mind. If we are able to overcome anger from our mind, we are able to overcome more than 50% stress from our mind. That is why Buddhism says very clearly, he who wishes to attain the peace of mind should have to practice loving kindness meditation, contemplating on that, may all beings be well, happy and peaceful. This is the highest meritorious deed that we can practice in the mundane level. If we have a very compassionate heart, always we do good deeds in our life. It means our spirituality is very high. Not only that, Buddhism explains the way how we overcome ignorance or delusion. Delusion is the main reason of all the defilements or negative thoughts. Ignorance means unknowing the world reality as it is. We practice mindfulness. Mindfulness means being aware of our body and mind. Ordinary people always look at outside. When we experience something through our senses, we always look at outside. That is the nature of beings. But we who know the Buddha's message, we always look at inside. When we see something, when we hear something, when we smell something, when we taste something, when we feel something, suddenly we look at inside if we are mindful. We always take care of our mind. The Supreme Buddha explains the way how we take care of our mind. When our mind is angry, we understand that now my mind is angry. When mind is away from anger, we understand now my mind has no anger. When mind is greedy, we understand that now my mind is greedy. When my mind is not with greed, we understand that my mind is free from greed. When mind is ignorant, we suddenly understand that now my mind has ignorance because of mindfulness. Mindfulness is the best friend of our life. If we are mindful and wise, nobody or nothing can disturb our peace of mind. We have made the safety in our life. These are the three wholesome mental states that we can practice for our inner peace: generosity, loving kindness, and mindfulness. Finally, Buddha says, as a wise person, the highest quality that we can practice is that reflecting on impermanence by practicing mindfulness. We keep our attention in the present moment. The present moment is impermanent. The nature of our present moment is that it doesn't come to the present from the past. The present experience will not go to future from the present. It arises and ceases at the moment. If you are able to be mindful in the present moment, it means we can overcome ignorance. We always depend on insight. Insight means the vipassana bhavana, the insight meditation. We always reflect on impermanence. If someone can practice these three qualities in her life, then, you know, our spirituality is very high. It means we have no greed, no anger, no ignorance. This is the real success of a person who is wise. Buddha says, highest spiritual development that we have in our life, we can check whether we are successful. Usually we check our success, having our education, our money, our properties, our children. Ordinary people may think that if they have degrees, master degrees, PhD degrees, they are successful. If they are very rich, they think that they are very successful. But Buddhism doesn't say that. Even though we are well educated, if we are angry, we are failed. In this situation, Buddha says, what is our real success? The real success depends on if we can make an unshakable mind among the people, those who are angry. This is the success. That is why Buddha says, let's live happily without anger among the people, those who are angry. This is the success. If we can live without greed among the people, those who are greedy, this is the success. If we can live without mental illnesses among the people, those who are mentally ill, this is the real success. If we can make an unshakable mind, spiritual mind, among the people, those who are seeking sensual pleasure, this is the real success. If we can develop these qualities day by day, it means we are going on the path of liberation or peace of mind. If we are on the path of liberation, day by day, our happiness should increase. But you know, when we look at the society, sometimes when they are in the young age, they are very happy. But when they are going to old age, their happiness little by little decreases. But if we are on the path of liberation, even though we are very old age, even though physically we are very weak, even though physically we are ill, but mentally we are strong, we are successful, our happiness day by day increases because of this spiritual path. That is the thing that Buddhism has explained. By practicing generosity, loving kindness, and mindfulness, day by day we are able to purify our mind. This is the real success of our life. Finally, we don't depend on anything or anyone outside. This is the real freedom, liberation, enlightenment, emancipation that Buddhism says. On this very special occasion, you can be happy. As grateful relatives and friends, you performed a very spiritual, meritorious act, offering dana to the Mahasangha, and you hope to transfer the merits to your beloved departed relative, General Cyril Ranatunga, who passed away several days ago. You can be happy your meritorious activities so successful. By the power of the spiritual energy, may Mr. General Cyril Ranatunga receive this merit, and may he develop his spirituality, and may he have a blissful life. Finally, may he shorten his samsaric journey. With that intention, let's transfer the merits to your beloved relative, pouring the water to the empty cup, reciting the gatha. Let's recite the gatha and pour the water. Idam ne nyate nang ho to sukhita huntu nyatayo. Idam ne nyate nang ho to sukhita huntu. Idam me nyate nang ho to sukhita huntu nyatayo yathavarivaha pura paripurenti සාගරං ඒවමේව ඊතෝ දින්නම් තේතානං උපකප්පති උන්න මේ උදකං වට්ටං යතානින්නම් පවද්දති ඒවමේව ඊතෝ දින්නම් තේතානං උපකප්පති By the power of all these meritorious deeds, may guardian deities and angels also receive this merit, and may they enhance their divine energy. May they keep their eye on you too. May they also attain the final bliss of liberation, the everlasting happiness. With that intention, let's share these merits with guardian deities and angels too. එතාවතාචයන්නේ සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පන්ති සින්දියා එතාවතාචයන්නේ සම්බතං පුඤ්ඤ සම්බේ දේවානුමෝදන්තෝ සම්බ සම්පන්ති සින්දියා එතාවතාච අම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තෝ සම්බ සම්පන්ති සින්දියා හොඳයි පිනතුනි සුජාතා මෑණියන් ගාමිණී මහත්මා ආදරණීය සහෝදර සහෝදරියන් ශාමින් නෝනා චින්ත නෝනා ඇතුළු මේ හැම දිනාටම සතුටටපත් වෙන්න පුළුවන් අද දින ඉතාම ලස්සන පින්කමක් සිදු කරගත්තා කියලා මම හිතන්නේ තමන්ගේ ආදරණීය බාප්පට පින් අනුමෝදන් කරන්න මේක කළත් මේ පින්කම මම හිතන්නේ අම්මට ලොකු ආශිර්වාදයක්. ඉතින් තමන්ගේ අම්මාත් එක්ක දරුවන්ට ඔබ හැම දිනාටම එකට එකතු වෙලා මේ වගේ පින්කමක් කරන් ලැබීම ඔබේ ජීවිතයේ තාම සුවිශේෂී අවස්ථාවක් විදිහට සලකන්න. ඒකමඩ ලොකු ආශිර්වාදයක්. ඉතින් දරුවන් එක්කකට එකතු වෙලා මේ වගේ පින්කමක් සිදු කරන් ලැබීම ඒ අම්මාට නිදුක් නිරෝගී සුව දිගාසිරි ලබන්නටත් ලොකු ආශිර්වාදයක් වෙනවා. එනිසා අපි ප්‍රාර්ථනා කරමු ඒ සුජාතා ගුණතිලක මෑණියන්ට ඒ වගේම තිලකරත්න මෑණියන්, චින්ත මෑණියන් ඇතුළු මේ හැම දෙනාටම සහභාගී වෙච්ච හැම දෙනාටම මේ පින්කම ආනිසංසයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සිදු වේවා මේ උතුම් පින්කම අපේ ජීවිතයට ආශිර්වාදයක් වේවා සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව